මේ රාජ්‍ය මාධ්‍යවල හැසිරීමත් එක්ක අපිට ඉතාම සාධාරණ සැකයක් මතුවෙනවා. එක්සත් ජාතික පක්ෂයට අමතරව එක්සත් ජාතික පක්ෂයත් එක්ක දේශපාලන වශයෙන් යහන්ගත වෙච්ච ඒ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න සමහරුන්ටත් මේ සමගිය නැති කරන්න ශ්‍රී ලංකා පක්ෂය දෙකට කරන්න උවමනාවක් තියෙනවද කියලා සාධාරණ සැකයක් ඇති වෙනවා. මොකද අපි අපේ වගකීමක් තමයි ශ්‍රී ලංකා පක්ෂයේ සමගිය ආරක්ෂා කරන්න සමගිය වෙනුවෙන් පෙනී ඉන්න ලක්ෂ සංඛ්‍යාත අපේ රටේ අහිංසක පාක්ෂිකයන්ගේ ඒ බලාපොරොත්තු කඩන්නේ බිඳින්නේ නැතුව තියාගන්න එක.